මේ කුරා කූඹියෙකුටවත් වරදක් නොකර නිර්ආයුධ අහිංසක අධ්‍යාපන ඇමතිවරයා මම මේ චෝදනාව එල්ල කරනකොට මීට මාස 7-8කට කලින් අපේ රටේ ප්‍රසිද්ධ නාලිකාවක ගැරන්ඩියක් වගේ කුලප් වුණා භූමිතල් ගැවිච්ච ගැරන්ඩියක් වගේ කලබල වුණා කලබල වෙලා මේ පරීක්ෂණය ඔය කියන පරීක්ෂණය එදා කිව්වා මට විරුද්ධව CID එකට යනවා කිව්වා දවස් 3ක පස්සේ CID එකට ගියා කියලා මම දැක්ක සමහර මාධ්‍යවල වාර්තා කරනවා CID එකට ගිහිල්ලා කියලා තියෙන මොකක්ද දන්නවද එයා දාපු පරණ පරීක්ෂ පැමිණිලා තියෙනවා ඒකන විභාග කරන්න කියලා පුළුවන් නම් ඔබතුමා CID එකට ගිහිල්ලා ඉල්ලන්න ඔබතුමා ආවේ නෑ කියලා ඒ ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරු එකතු කරන්න දැන් පරීක්ෂණය කරන්න මම දෙන්න සාක් වලට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔබතුමා පරීක්ෂණය කරන්න ඔප්පුනොත් මොකද කරන්නේ දැන් අයින් වෙනවා කියනවාද ආය ඉල්ලා අසනවා කියලා කියනවාද දැන් ආය කියන්නේ ඕක ඒ වගේ මන්ත්‍රීවරයෙක් කිසිම වගකීමකින් තොරව වගකීමක් නැතුව මරපුවයි ඉඳන් ඔක්කොම ටික කියලා තියෙනවා මම කියන්නේ ට්‍රාස් පොලිසියට මන් දීලා තියෙන කට උත්තරයට අනුව ඒ පරීක්ෂණය කරලා වාර්තාව පොලිස්පතිවරයා මට ලියුමක් එවලා තියෙනවා ඒ පිළිබඳ නීතිපතිගෙන් උපදෙස් ඉල්ලුවා කියලා